එතනින් එයාට මොනවා වැඩෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. අපිට කුසගින්න ආපු වෙලාවක ආහාරයක් අපට ලැබෙනවා. මේක ආහාරය කියලා අපි නිවැරදිව හඳුර ගන්නවා. ඒ ආහාරයේ අවශ්‍යතාවය ඇති උනේ කුසගින්න කියලා. ඒක හේතුව කුසගින්න කියලා අපි හඳුර ගන්නවා. හැබැයි ආහාර ලබා ගැනීමේ අවශ්‍යතාවය නැති වෙන්නෙත් නැහැ. කුසගින්න ඉවර වෙන්නෙත් නැහැ. අර වගේම ප්‍රශ්නයක් මේක. කුසගින්නක් එනවා. ඒ කුසගින්න වෙනුවෙන් ආහාරයක් ලබා ගන්නවා. මේක ආහාරය කියලා හරියටම හඳුර ගන්නවා. හැබැයි මේ ආහාරය ලබා ගන්න හේතුව කුසගින්න කියලා ඒකත් හඳුර ගන්නවා. හැබැයි ආහාර ලබා ගන්න කිවර වෙන්නෙත් නැහැ. කුසගින්න ඉවර වෙන්නෙත් නැහැ. මොකද්ද හේතුව කියලා බැලුවාම ආහාරය කියන එක මොකද්ද කියන එක තේරුම් ගත්තේ නැහැ. කුසගින්න අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසායි ප්‍රශ්න දෙකම විසඳුන්නේ නැහැ. ආහාරය කියලා කියන්නේ යම්කිසි ඉන්ද්‍රියක් තුල ඒ ඉන්ද්‍රිය අවශ්‍යතාවයට තියෙන ශක්තිය අඩු වුණොත් ඒක නැවත යථා තත්ත්වයට පත්කරන්න ලබා ගන්නා වූ ඉන්ධන. ඒකට තමයි ආහාර කියලා කියන්නේ. ඒක ඇසෙන් ගන්න පුළුවන්, කනෙන් ගන්න පුළුවන්, දිවෙන් ගන්න පුළුවන්, කයෙන් ගන්න පුළුවන්, සිතිවිලි වලින් ගන්න පුළුවන්. එයාගේ ඉපදීමට අනුව, එයා පවතින ස්වභාවයට අනුව. පෙරේතෙක් නම් ඒ විදිහට, දෙවියෙක් නම් මේ විදිහට, සත්වෙක් නම් මේ විදිහට. ඒ විදිහට එයාට ඕනම ඉන්ද්‍රියකින් ඒ කියන වැයවෙච්ච ශක්තිය නැවත ස්ථාපිත කරගන්න පුළුවන්. මේකට ආහාර කියලා කියනවා. දිට්ඨි ආහාර, සෝත ආහාර, ජීව ආහාර, ගන්ධය ආහාර. දැන් පෙරේතයෝම අර වැස් වැසිකිලි වලවල් වලින් පෙරේතන ගඳ තමයි ඒවල ආහාරය. රස ආහාරයට ගන්නවා, ස්පර්ශ ආහාරයට ගන්නවා, මනෝ සංචේත, සිතිවිලි වල සතුට, ප්‍රීති ආහාරයට ගන්නවා. ඒ ආහාර වර්ග අදාළ ලෝක, ඒකට අදාළ සත්ව ජීවත් වෙනවා. කුසගින්න කියන එක ඇති වෙන්නේ මේ ඉන්ද්‍රියන් වලින්. ඒ ඉන්ද්‍රියන් වලට අවශ්‍ය ශක්තිය තරමට වඩා අඩු වුණොත් කුසගින්න කියලා එකක් ඇති වෙනවා. ඒ කුසගින්නට ආහාර ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේක අවබෝධ වුණ නැත්නම් අර ආහාර ලබා ගන්න එක නවතින්නෙත් නෑ. කුසගින්න ඉවරයකුත් නෑ. මේ ප්‍රශ්න දෙකම විසඳෙන්නේ නෑ. දැන් ද්වේෂය. ළම උපමා වටෙන්ඩ ඇතිනේ නේද? ද්වේෂය එනවා. එන බව අඳුර ගන්නවා. හැබැයි ද්වේෂය නැති වෙන්නේ නෑ. ඒ ද්වේෂය නැති වෙන්නේ නැත්තේ ද්වේෂය හරියට අවබෝධ කරගත්තේ නැහැ. ඒක දැනගත්තට මදි. ආගත්තට මදි. තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට මදි. පුරුදු කරන්න ඕනේ. පුරුදු කරාට මදි. ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. දැක්කට මදි. දැක්ක දේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට මදි. තේරුම් ගත්ත දේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කළාට මදි. ඒ පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. දැන් අපි සිතුවිලි වලින් ගත්තාම සිතෙන බව දැනගත්තද මදි. ඒ දැනගත්ත දේ තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත දේ වඩන්න ඕනේ. ඒ වඩපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. දැන් ද්වේෂය එන්නේ නැහැ. ද්වේෂය කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? ද්වේෂයේ කුමක ප්‍රතිරුවක්ද? දැන් රාත්‍රිය කියන්නේ ඇත්තටම මොකද්ද? රාත්‍රිය කියන්නේ මොකද්ද? රා කියන්නේ කළුවර කියන්නේ මොකද්ද? ආලෝකයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය. දවාලේ විරුද්ධ ක්‍රියාකාරීත්වයට අපි කියනවා මේ රාත්‍රිය කියලා, කළුවර කියලා කියනවා. එහෙනම් ද්වේෂයට ඒතුවක් තියෙනවා. ද්වේෂය කියන්නේ ඇත්තට මොකද්ද? මෛත්‍රියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය. එහෙනම් මෛත්‍රියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය නම් මෛත්‍රිය නැති නිසා ඇතිවෙච්ච ප්‍රඥා ද්වේෂය, පටිගය, වෛරය, පලිගැනීම. කරුණාව, දයාව, මෛත්‍රිය නැති නිසා අටගත්ත ප්‍රශ්නය. එහෙනම් ද්වේෂයටද අපි ප්‍රතිකාර කරන්න ඕනේ? අර හේතුව කියලා කියන අර නැති ටික නැවත ස්ථාපිත කරන්න ඕනේ. අර ටික හදන්න ඕනේ. අපි තරහව ඉවස ගන්න හදනවා, දක්මිටි කා ගන්න හදනවා, ඈතට යන්න හදනවා, එතෙන් ටික වෙන් වෙලා ඉන්න හදනවා. තරහව යනකොට එතනින් පිටත් වෙලා ගිහලා දවස් හතරක් ගිහලා ඊට පස්සේ නිවාගෙන ඇවිල්ලා ආයි කතා කරන්න හදනවා. අපි මේ ද්වේෂයට ප්‍රතිකාර කරන්න හදනවා. ඒ ද්වේෂය හටගත්ත හේතුවට ප්‍රතිකාර කරන්නේ. රාගය නිතරම එනවා. ඒ රාගය එන හැම මොහොතෙම රාගය එන බව දන්නවා. ඒ තව වෙනවා. නිදහස් වෙන්නත් බෑ. හරියටම දන්නවා මේ රාගය ඇවිල්ලා තියෙන මේ රාගය නිසා මේ ප්‍රශ්නේ ඇති වුණේ කියලා දන්නවා. ඒ දැනගෙන ඒ වැරද්ද නැවත නැවත කරනවා. රාගය කුමක ප්‍රතිරූපයක්ද කියලා වුවාම මෝහයේ ප්‍රතිරූපයක්. හැටි දේ හැටි සැටියෙන් යථාර්ථය දකින්න නැති නිසා රාගය කියලා කට ගත්තා. රාගය කියලා කියන්නේ විඳීම. ඒ විඳීම තුල යම්කිසි සතුටක් තියෙනවා කියලා හිතනවා. හැබැයි ඒ හැම තැනම තියෙන දුක. දුක. එහෙනම් මේ ලෝකේ හැම නාම රූපයක් තුළම පවතින යථාර්ථය දැකලා මෝහය අයින් කළාම මෝහය දුර වෙනවා. දැන් අමෝහය ඇති වෙනවනේ. අමෝහ ඇති වෙනකොට රාගය නිරෝධ වෙලා යනවා. මෛත්‍රී සිතකට ද්වේෂයක් අටගන්නේ. මෛත්‍රිය නැති නිසා තමයි ද්වේෂය අටගත්තේ. එන ද්වේෂය නෙමෙයි අපේ ප්‍රශ්නේ, මෛත්‍රිය නැතිකම. ආහාර නැහැ, ආහාර නැති එක නෙමෙයි ප්‍රශ්නේ, බඩගිනියන එකයි ප්‍රශ්නේ. දැන් බඩගිනියන ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. ආහාර ප්‍රශ්නයක් එනවද ලෝකෙට? නැහැ. කවුරුත් ආහාර ගන්නෑ. ඇයි? ආහාර අවශ්‍ය නැහැ. ඇයි? බඩගිනි නැහැ. බඩගිනි ප්‍රශ්නෙට උත්තරේ දෙන තාක්කල් ආහාර ප්‍රශ්න ලෝකෙ විසඳෙන්නේ නැහැ. ද්වේෂය හටගන්න කෙනා ඇත්තටම මේක සම්මාවෙන් දකින්න ඕන. අනන්ත බණවල අපි මේක දේශනා කරලා තිනවා. එක අන්තයක ඉඳලා අනිත් අන්තය දකින්න එක. මේ මිනිස්සු අපට අකටයුත්තක් කළේ නැහැ. මේ මිනිස්සු අපට නිඳා කළේ නැහැ, අපහාස කළේ නැහැ, මේ මිනිස්සු අපට විවේචනය කළේ නැහැ. අපේ අකුසල් අපි පෙර සංසාරේ කරපුවා. මේගොල්ල හරහා ඒක විඳවනවා අපි, ගෙවනවා. එයා බැනලා මම බැනපු අකුසලේ ඒ බැනුම් ආලා මට ඒක ගෙවා ගන්න මේ අවස්ථාවක් දෙනවා. මට උදව් කරනවා මගේ කර්ම ගෙවන්න, අකුසල කර්ම. මෛත්‍රිය ඇති වුණා. මේ පටිසෝතගාමි චින්තනය, මේ සම්මා දිට්ඨියෙන් අපි පුරුදු කරන්නේ ද්වේෂ නිරෝධ කරන්න නෙමෙයි, විද්‍යාව පාල කරලා මෛත්‍රිය ඇති කරන්න. ඒතකොට අරයා කරේ විශාල මෛත්‍රියක් ඇති. අනේ මේ මිනිස්සයා මට බැනලා, මට නිඳා කළා, අපහාස කළා. මම පෙර සංසාරේ කාට කාට නිඳා අපහාස කරන්න ඇතිනේ. ඒ කර්මය ගෙවන්න මට උදව් කරනවා. මම කුමක් ලෝක සත්‍යයට දුන්නද ඒ දේ නැවත මට ලබා දීලා ඒ කර්මය මාව නිදහස් කරනවා. මෙයා මට විශාල උදව්වක් මේ කරන්නේ. එයා කරේ අනුකම්පාවක් ඇති වෙනවා, සෙනෙහසක් ඇති වෙනවා, දයාවක් පාල වෙනවා. දැන් මෛත්‍රිය ආවා. මෛත්‍රී සිත පාල වෙන්න අර ද්වේෂ සිත ඇහැටම යනවා, අයිමි වෙලා යනවා. අපි ඒක වඩන්නේ. අපට අපට යුත්තක් උනාය, මේ අපට යුත්තක් කළාය කියලා එකක් හිතනවා. එහෙනම් ද්වේෂේ රජ කරනවා. රාගයට ඇත්තටම මුල කාන්තාවනේ. මැරිච්ච කාන්තාවක්, රූ රජින මැරිලා දවස් 7ක් විතර ඕජාවල් ගලනවා. දැන් ගෙනල්ලා දුන්නාම ළඟ තියා ගන්නවද? අල්ලන්න තියා ළඟවත් ඉන්නේ නැහනේ. ඇයි මේ යථාර්ථය දකින්නේ නැත්තේ? යම් කිසි දෙයක් ඕනවට වඩා වටිනවා නම් ඒ කියන්නේ ඒක තුළ අනිත්‍ය දැකලා නැහැ. මේ පිඟාන මට වටින්නේ මේ පිඟාන තුළ තියෙන අනිත්‍ය මම දැකලා නැහැ. ඒ පිඟාන වටින්නේ ඇයි? ඒ වටින්නේ මම තාම ඒක තුළ විද්‍යාව දැක්කන අවිද්‍යාව වෙන්නේ. වටිනාකම අයින් කරන්න ඕනේ. පිළිකුල් භාවනාව වඩන්න ඕනේ. පිළිකුල් භාවනාව වඩනකොට මේ ලෝකේ ගොඩාක් දේවල් අපට වටින්නේ නැතුව යනවා. ගොඩාක් වටින දේවල්, ලස්සන දේවල් අපි පිළිකුල් කරන්නේ නැති නිසා, පිළිකුල් භාවනාව වඩන්නේ නැති නිසා, ඒ අනිත්‍ය දකින්නේ නැති නිසා ඒවා අපේ ජීවිතවලට වඩා වටිනවා. බුදුහාමුදුරන්ටත් වඩා ඒවා වටිනවා. සාසනයට වඩා වටිනවා. පැවිදිකමට වඩා වටිනවා. කාන්තාවක් වෙනුවෙන් පැවිදිකම අතාරිනවා. හැබැයි පැවිදිකම වෙනුවෙන් කාන්තාව අතාරින්නේ කොච්චර දුර්වලද යා. ඒ කියන්නේ යාට වටින්නේ බුද්ධ ශාසනයවත් බුදුහාමුදුරුවත් නෙමෙයි, අර චීත්තය ආර තුනක් ඇඳගත්ත ගෑනු මනුස්සයා වටිනවා ඊට වඩා. ඒකේ යථාර්ථය දකින්නේ, ඒ විද්‍යාව දකින්නේ, පිළිකුල් භාවනා වැඩෙන්නේ. කොච්චර ලස්සන රූ රජින බැඳත් එක ළමේ කම්බුනාම කතන්දර ඉවරයි. බඩවැල් එල්ලිලා, පපු එල්ලිලා, මූණවල් ඇද වෙලා, කයවල් ලොකු වෙලා, මා ලොකු අම්මණ්ඩියෙක් වගේ කෙනෙක් වෙනවා. ඒ උරතල් හැඩරුව මොකවත් නැහැ. ඒ කාලේ ඇඳපු ඇඳුම්වත් අඳින්න බෑ. යාර එකමාරෙන් අඳපු කට්ටියට යාර 16ක් ඕනේ දැන්. එක දරුවෙකින් ඒ කතන්දරේ ඉවරයි. මේ යථාර්ථය දකින්න මේ පුංචි වින්දනයකට මේ අවුරුද්දක් එකමාරක් නිකන් පාරවල් වල ඇවිදින්න පිටර එකක් බලන්න hina වෙවි බත් කන්න වාඩිලා ඕකට තමයි බඳින්නේ. දරුව තුන් අතර දෙනෙක් එක අම්බ වුණාන් පස්සේ ඒ මනුස්සයා කැමති නැ ගාවුඩ තින පැලෙන් පල්ලයට බයින්න. ඇයි පල්ලයට බැස්ස ගෙදර යන්න එපාය. අර මනුස්සයාගේ අර අපායට යන පෝත්‍රය දකින්න එපාය මුණ. ඒ මනුස්සයාගේ බත් කාලා මේ මනුස්සට පළකිරිලා. ගෙදර යන්න කැමති නැ. ඌරත් එක්ක ඉන්නවා. අලියොත් එක්ක ඉන්නවා. හැබැයි ගෙදරකින් ඉන්න කැමති නැ. ඇයි ජීවිතය කලකිරිලා. පෙම්බැඳිලා බැඳ පුතා. අම්මා තාත්තට විරුද්ධ වෙලා බැඳ ගෙදර යන්න කැමති නැ මේ මනුස්සයා. ඇත්ත කතාව ඕක. නොබැඳපු හැමෝම බඳින්නේ කවදද කියලා ඊන දකින්නවා. බැඳපු හැමෝම බේරිලා යන්නේ කවදද කියලා ඊන දකින්නවා. හැබැයි එක්කෙනාට කියන්නේ ඊන දෙක කියා ගන්න. අර ඊන 16 මේ කොසල් රජුර දැක්කා වගේ ඔක්කොම ඊන දකින්නවා. කවදද දන්නේ මේ කර්මෙන් බේරෙන්නේ කියලා මේ මනුස්සයා පැලේ ඉඳගෙන ඊන දකින්නවා. අර මනුස්සයා කවදද දන්නේ මේ කර්මයට අවු වෙන්නේ කියලා මේ මනුස්සයා ඊන දකින්නවා. තරුණ කට්ටියම ඔගේ මාළ බලන්න. බඳින්නේ කොහමද කියලා තමයි ඌ ගින්න තියෙන්නේ. බැඳපු කට්ටියකින් අහලා බලන්න ගැලවෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ ප්ලෑන් කරනවා. මේ ලෝකේ හැම දෙය තුළම දුකක් තියෙන්නේ. පලි ගැනීම තුළ දුකක්, රාගය තුළ දුකක්, එකතු කිරීම තුළ දුකක්. අපි ගත කරන හැම සංස්කාරයක්ම හැම මොහොතක්ම දුකක්. මේක අමෝහයෙන් දැක්කේ නැත්තම්, විද්‍යාවෙන් මේක හරියට තේරුම් ගත්තේ නැත්තම්, එයාට මේ අකුසල වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඇයි අපි කාගෙන්වත් පලිගන්නේ? පලිගන්න අවශ්‍ය නැහැ. මේ ලෝකෙ ඔක්කොම බෝධිසත්වරුනේ. තුන්තරා බෝධියකින් එකක් පතාගෙන ඔක්කොම යනවා. ඇයි බෝධිසත්වරුන්ගෙන් පලිගන්නේ? ඇයි බෝධිසත්වරු නිඳා කරන්නේ, අපහාස කරන්නේ? බෝධිසත්වරුන්ට ඒ වගේ දේවල් කරලා මොනතරම් මිනිස්සු අපායට ගියාද? ඇයි මමත් ඒ වගේ වැරද්දක් කරන්නේ? දුර්වල බෝධිසත්වය මොනවා කරන කවදර අඩුපාඩු අදාල නැහැ. අපි ඒක ඉවස ගන්න ඕනේ. ඒක සම්මාවෙන් දකින්න ඕනේ. බෝධිසත්වයන්ගේ දුර්වලකමක් වශයෙන් දකින්න ඕනේ. අල්ලපු ගෙදර මනුස්සයාගේ දුර්වලකම, මගේ යාළුවාගේ දුර්වලකම, එහෙම දකින්නේ නැහැ. බෝධිසත්වරුන්ගේ දුර්වලකම එහෙම දැක්කම කවදාවත් තරහා හිතෙන්නේ නැහැ. ලද දෙයින් සෑයීමටපත් වෙන්න බැරි කෙනා කුමකින් සෑයීමටපත් වෙනද? අනුන්ගේ දේ තමන් සතු කරගෙන සෑයීමටපත් වෙනවා. ලද දෙයින් සෑයීමටපත් වෙන්න බැරි හැමෝම මේක කරනවා. අනුන්ගේ දේවල් තමන් සතු කරගෙන සැනසෙනවා. ඒක තුලින් අදින්දාන දාන සීලය කැඩෙනවා. යම් කිසි වස්තුවක් යමෙකුට අයිති වුණාද, ඒකේ අයිතිය වෙන කාටවත් නැහැ. ඒ අයිතිය සිතවිල්ලකින් හරි යම් කිසි කෙනෙක් විඳිනවා නම්, එයා සිතවිල්ලනුත් ඒ වැරද්ද කරලා ඉවරයි. යථාර්ථය දකින්න බැරි නිසා, විද්‍යාවෙන් කාරණාව තේරුම් ගන්න බැරි නිසා තමයි මේ රාගය කියන එකයි මේකයි එන්නේ. පුතාට කියන්න අර මැෂින් තියෙනවනේ, කාචේම තියෙන හලවල තිබ්බා මැෂින් එකෙන්, අර සිතිවිලි වැඩි වෙනකොට ඒකේ දුවනවා. ඒ කාච ටික අයින් කළා ගෑනු කෙනෙක් එළුවෙන් යවන්නකො පුතා, මොනවාර ඒකේ රේඛාවක් වෙනස් වෙනවද කියලා බලන්නකො. අපි තැටමත් ලේනාරනේ, ඇයි අපිට එහෙම වෙනස් වෙන්නේ නැත්තේ? ඒ යථාර්ථය දකින්නවා. පොඩි ළමයෙක් අවුරුද්දකල කාමාරක ළමයෙක් එළුවෙන් දිව්වාම එයාම ලොකු වෙලා දුවන ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයා දුවනකොට අපට රාගයක් එන්නේ. ඒ ළමයා වුරු 25කට පස්සේ ඒ විදිහට දුවන ප්‍රශ්නයක් නැහැ. වයස ටිකක් වැඩි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි අපි ඒ කෝණෙන් දකින්නේ? අපේ අම්මා අපට රාගයෙන් දකින්න බැරි නම්, නංගි රාගයෙන් දකින්න බැරි නම්, ඇයි පාරින්න කට්ටිය දකින්නේ? ඒ කට්ටියත් අපේ සහෝදර සහෝදරියෝ නේද? දෙමව්පියෝ නේද? නීත්‍යානුකූලව බැඳපෝ කාන්තාව විතරයි යාට රාගෙන් දකින්න අවසර තියෙන්නේ පන්සිල් වලට අනුව. අනේ කවුරු හරි කෙනෙක් එයා දැක්කාම එයාගේ පන්සිල් බිඳුණා. සිටිවිල්ලෙන් හිතුවත් පන්සිල් බිඳුණා එයාගේ. එයාගේ පන්සිල් අපිරිසිදු වුණා. යනවත සිල් ගන්න ඕනේ. එහෙනම් ලෝකේ ඉන්න සියලුම කෙනා බැඳපු කෙනාට අමතරව සියලුම කට අපේ සහෝදර සහෝදරියෝ දෙමව්පියෝ. මෙන්න මේ මානසිකත්වයෙන් හිතන්න බැරන අපි මිනිස්සු නෙමෙයිනේ. අපිත් අර සත්ව කුලයට අයිතිනේ. සත්තුත්වෙමනේ. සතා කිසිම කෙනෙක් අඳුරන්නේ. අපි සත්තුනේ, ඇඳුම් අඳින සත්තු. මේ විද්‍යාව දකින්න ඕනේ, මේ මෝහය දකින්න ඕනේ. එහෙම නැතුව මේක හැදෙන්නේ නැහැ. බණ කොච්චර වුවත් වැඩක් නෑ. මේ බණ ප්‍රායෝගික වෙන්නේ නැත්තම්, ආගත්ත දේ තේරුම් ගන්න නැත්තම්, තේරුම් ගත්ත දේ අවබෝධ කරගන්න නැත්තම්, ඒ අවබෝධ කරපු දේ වඩන්න නැත්තම්, වඩපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න නැත්තම්, එයාතුල විපස්සනාවක් නැහැ. විපස්සනාව කියන්නේ ඒකනේ. හොඳට ආගන්නවා, ආගත දේ තේරුම් ගන්නවා, තේරුම් ගත දේ අවබෝධ කර ගන්නවා, ඒක පුරුදු කරනවා. පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරනවා. මේ විපස්සනාව අපි තුල නැත්තම් අපි තුල තියෙන දැනුමක් විතරනේ. මේ ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් මට අවශ්‍ය නැහැ, මට ඕනේ පිරිණිවන් පාණ්ඩ කියන අදහස හරියට තේරුණා නම් එයා මේ ලෝකෙ මිනිස්සුත් එක්ක ගැටෙනවද? දැන් එයාට තරහයක් නැහනේ. තරහයක් හේතුවක් නැහනේ. මොකවත් ඕන කෙනෙක් ගන්න, ඕන කෙනෙක් ගන්න, ඕන කෙනෙක් බනින්න, ඕන කෙනෙක් ඕන එකක් කරලා යන මට ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ පිරිණිවන් පාණ්ඩ. ඒ නිසා මම මේ අනුන්ගේ කර්ම වලට ඇඟිලි ගන්න නැහැ කියලා. තමන්ගේ පාදේ වැඩක් කරගෙන හිටියම දැන් රාගයක් එනවද එයාට? ඒ කියන්නේ තාම මේ බණවල යථාර්ථය තේරිලා නැහනේ. අපි තාම ශුන්‍යාගාරගත වෙලා නැහනේ. ආරණ්‍යගත වෙලා නැහනේ. රුක්කමූලගත වෙලා නැහනේ. අපේ මේ බඹයක් විතර උස තියෙන කයට තාම අපි සීමා වෙලා නැහනේ. අපි තාම අනුන්ගේ ප්‍රශ්න විසඳන්න දන්නේ. අනුන්ගේ තනිකම්ම කණ්ඩනවා, අනුන්ගේ උදකලාවට උත්තර හොයන්නනවා, අනුන්ගේ ප්‍රශ්න වලට අපි මේ සමීක්ෂණ පරීක්ෂණ කරන්නනවා. අනවශ්‍ය දේවල්. ඒ අයගේ ප්‍රශ්නේ ඒ අය විසඳගනි. මගේ ප්‍රශ්නේ මම තාම දුක් විඳින සංසාරේ මම ඒ ප්‍රශ්නේ විසඳගෙන නැහනේ. මගේ ප්‍රශ්නවත් මට විසඳන්න බැරි කොට මම මොකටද අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ? මේ ටික තේරුණා නම් එයාට කවදාවත් තරහා යන්නේ නැහැ. තරහා යන්න විදියක් නැහැ.